කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්න අවසරයි ධර්මසේන මහත්මයා ප්‍රධාන ශ්‍රද්ධාවන්ත පින්තුණි ධර්මසේන මහත්තයට ඇහෙනව නේද? ඇහෙනවා. ආ හරි. අද දින ධර්මසේන මහත්මයාගේ මේ නිවස ධර්මශාලාවක් බවට පත් වෙලා මේ හැම දිනෙක මේක රාශි වෙලා උතුම් පින්කම සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කරලා අපේ ජීවිත වඩාත්ම ආලෝකවත් කරගන්නට උත්සාහ දරන අවස්ථාවක්. පින්තුණි බුදුහාඳුරන්ගේ ධර්මය අපි ඇහුවොත් තමයි අපි වඩාත්ම සතුටෙන් ලෝකේ ජීවත් වෙන ක්‍රමය අපි දැනගන්නේ. අද අපි ඇතැමිට මිල මුදල් ඉතෙව්වට අපි හුඟක් දැනුගත්කම් ඇති කරගත්තට ඇත්තෙම පින්තුණි අපි නියම විදියට සැප විඳිනවාද කියලා අපට බොහෝ විට කල්පනා කරලා බලන වටිනවා. අපි ලබපු ධනයෙන් අපි ලබපු උගත්කම් වලින් සැබෑ වටිනාකමක් ලබන්නට නම් සැබෑ ලෙසම සතුට විඳින නම් අපි හැකිතාක දුරට ධර්මය දැනගන්නට ඕන. ධර්මය දැනගත්තොත් තමයි අපි නියම විදියට ජීවිතයේ සැප විඳින ක්‍රමය දැනගන්නේ. ඉතින් ඒ සඳහා හැකිතාක දුරට අපි බණ අහන්නට ඕන, ශ්‍රද්ධාව දිනු කරගන්නට ඕන, ධර්මඥානය තියෙන අය සමග සාකච්ඡා කරන්නට ඕන. එහෙම කරපු ප්‍රමාණයට අපේ ජීවිත වඩා සාර්ථක වෙනවා. විශේෂයෙන්ම පින්තුණි බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනා ස්වාමීන් වහන්සේට විතරක් නෙවෙයි මේ සමාජයේ ඉන්න ඕනෑම කෙනෙකුට ශක්ති ප්‍රමාණයෙන් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් දහමකුයි බුදුහාමුදුරෝ දේශනා කළේ. ගිහි පින්වතෙක් වුණත්, ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණත්, ඒ දහම දැනගෙන තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගත්තු ප්‍රමාණයට ජීවිතය සාර්ථක වෙනවා. අවුරුදු 7 ඉඳන් පින්තුණි, අවුරුදු 120, 130, 140 දක්වා වුණත් ඕනෑම කෙනෙකුට මේ දහමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නිසා අපි කුඩාම කාලේ ඉඳන්ම දරුවෝ දහමට යොමු කරන්න ඕන. ධර්ම කාරණා දරුවන්ට අහන්නට සලස්වන්නට ඕන. ඒක තමයි දෙමව්පියෝ දරුවන්ට කරන ලොකුම මඟ පෙන්වීම. ඉතින් ඒ දහම ගිහි පින්නතුන් හැටියට විශේෂයෙන්ම ඔබ අහපු ප්‍රමාණයට ඔබ දැනට කරන කටයුතු වඩාත්ම හොඳින් සාර්ථකව කරනවා. ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් දැනට වඩා හොඳින් බොහෝම වෙහෙස මහන්සියෙන් උනන්දුවෙන් ඉගෙන ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් ඒ රැකියාව දැනටත් වඩා හොඳට දැනටත් වඩා වේලාවක් කාලයක් තමන්ගේ ධනෙ උපයන්නේ යොදවන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම දැනටත් වඩා ඔබේ රැකියාව සාර්ථක බවට පත් වෙනවා ඔබ මේ දාම හරියට දැනගත්තොත්. ඔබ ගෘහස්ත ජීවිතයක් ගත කරන ස්වාමි පුරුෂයෙක් භාර්යාවක් වෙන්න පුළුවන්, මව්පියන්ගෙන් කෙනෙක් වෙන්නට පුළුවන්. ඔබ මේ දාම ඇහුවොතින් ඔබ වඩාත්ම හොඳට තමන්ගේ යුතුකම් දරුවෝ වෙනුවෙන්, දෙමව්පියෝ වෙනුවෙන්, ඥාතීන් වෙනුවෙන් සිදු කරනවා. එනිසා පින්තුනි මේ දාම අපි හැම දිනාටම වටිනා දෙයක්. ඉතින් ඒ ධර්මදේශන අතුරින් අද අපි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ අන්ධකාර සූත්‍රය. මොකද සූත්‍රය ධර්මසේන මහත්තයා? අන්ධකාර සූත්‍රය. ඔව්. කලින් දැනගෙන හිටියද සූත්‍රය ගැන? නැහැ. නෑ නේ. අපි අර වාර්ෂික වෙවන ප්‍රෝග්‍රෑම් එකේ ඒක සඳහන් කරලා තියෙනවා මාතෘකා. කලින්ම අපි ඒ පින්නතුන්ගේ නිවෙස් වලට ඒක යවනවා අවුරුද්ද ආරම්භයේදීම. ඒ සටහනේ ඇතුළත් වෙනවා මොකද්ද මාතෘකාව කියන එකත්. ඉතින් අද ධර්මසේන මහත්තයගේ ගෙදර අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්ධකාර සූත්‍රය. ඉතින් ඒ සූත්‍රය ඇතුළත් වන්නේ ත්‍රිපිටකයේහි, සූත්‍ර පිටකයේහි, සංයුත්ත නිකායේහි සච්ච සංයුත්තේ කියන කොටසෙයි මේ අන්ධකාර සූත්‍රය ඇතුළත් වන්නේ. දැන් අන්ධකාරය කියන වචනේ අපි කවුරුත් දන්නව නේද? අන්ධකාරය කියන එකේ තේරුම මොකද සාමාන්‍යයෙන්? ඩාර්ක්. ඔව්, කරුවර ඩාර්ක්නස් කියලා කියන්නේ අපි නේද? ඔව්, අඳුර ගැන කියපු සූත්‍රය තමයි මේ සූත්‍රය. අන්ධකාරය කියලා කියන්නේ මොකක්ද ඇත්තටම? සාමාන්‍යයෙන් අපි අඳුර කියලා කියන්නේ. ඔව්, ආලෝකය කියන්නේ මොන ආලෝකයද? සාමාන්‍යයෙන් අපි එදිනෙදා කියන්නේ සූර්යාලෝකය නැතිවීමනේ. ඔව් සූර්යාලෝකේ නැති වෙනකොට තමයි අන්ධකාරය කියලා කියන්නේ. එතකොට සූර්යා තමයි මේ ලෝකයේ තියෙන ලොකු මාලෝකය. එතකොට ඒ ඉරෙන් තමයි ලෝකයේම ආලෝකවත් වෙන්නේ. ඒ ඉර තිබුණොත් තමයි හඳටත් ආලෝකය එන්නේ. ඒ නිසා හඳට කියලා විශේෂ ආලෝකයක් නැහැ. හඳටත් ආලෝකය ලැබෙන ඉරෙන් තමයි. ඉතින් බුදුහාමුදුරෝ දේශනා කරන එක්තරා අවස්ථාවකදී ස්වාමීන් වහන්සේලාට මේ ලෝකයේහි සමහර ස්ථාන තියෙනවා, මේ විශ්වයේහි සූර්යාලෝකයේ නොවැටෙන ස්ථාන. සූර්යාලෝක නොවැටෙන ස්ථාන කියලා කියන්නේ එකහතකින් සූර්යාට හුඟක් ඈතින් තියෙන ග්‍රහලෝක වලට. අනිත් දේ තමයි ඇතැම් විට සමහර ග්‍රහලෝක වලින් සමහර ඇතැම් ග්‍රහලෝක ආවරණ වෙලා තියෙනවා. එතකොට ආලෝකයේ ආවරණ වෙලා තියෙනකොට ඊට පිටුපස්සේ තියෙන ග්‍රහලෝකයට ආලෝකය ලැබෙන්නේ නැහැ. ඒ නිසා එවැනි ග්‍රහලෝක වලට ධර්මයේ සඳහන් වන්නේ අන්තරීක්ෂ කියලා. අන්තරීක්ෂ කියන්නේ වෙනත් ග්‍රහලෝක අතරින් සැඟවිලා වගේ තියෙන ග්‍රහලෝක. එතකොට දැනට විද්‍යාවනොත් මෙවැනි ග්‍රහලෝක ගැන සඳහන් කරලා තියෙනවා, දැනට හොයාගෙන තියෙනවා අන්ධකාරයේ තියෙන ග්‍රහලෝක ගැන. ඒ විතරක් නෙවෙයි, විද්‍යාඥයන්ගේ අදහස තමයි මෙවැනි ග්‍රහලෝකවල සත්‍යයන් ජීවත් වෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව තමයි ආලෝකේ නැත්තම් ජලය නැහැ, ජලය නැත්තම් ගස්කොළන් නැහැ, ඒ නිසා සත්‍යයන් ජීවත් වෙන්න බෑ කියලයි සාමාන්‍ය විද්‍යාඥයන් පිළිගන්නේ. ඒක විද්‍යාඥයන්ගේ අදහස. නමුත් පින්නතුනි බුදුහාඳුරන්ගේ අදහස ඊට වඩා වෙනස්. සත්‍යයන් ජීවත් වෙන්න ආලෝකය අවශ්‍යම නැහැ. අපි බොහෝ වෙටි හිතන් ඉන්නේ මේ මිනිසයන් වගේ හැම සත්‍යම ජීවත් වෙන්නේ කියලා. නමුත් පින්නතුනි සමහර සත්‍යයන් මේ විශ්වයේ ඉන්නවා, ඒ සත්‍යයන් මේ සාමාන්‍ය ආහාර පාන අනුභව කළ නෙවෙයි ඉන්නේ. වෙනස් ශක්තියෙන් ජීවත් වන සත්‍යයන් මේ ලෝකේ ඉන්නවා. ඒ සත්‍යයන් කර්මානුරූපව තමයි ඒ තැන්වල ඉපදලා ඉන්නේ. එතකොට ධර්මයේ සඳහන් වෙනවා මෙවැනි අන්ධකාර සමහර ග්‍රහලෝකවල සත්‍යයන් ඉපදෙනවා. අන්ධකාරයේ මෙපදෙලා අන්ධකාරයේම ජීවත් වෙලා අන්ධකාරයේ මේ සත්‍යයන් මිය යනවා. ඒව විද්‍යාඥයන්ගේ උපකරණ වලට කවදාවත් අහු වෙන්නේ නැහැ. ඉතින් බුදුහාමුදුරෝ දේශනා කරනවා මෙන්න මේ අන්ධකාරයෙන් තියෙන මේ අන්තරීක්ෂවල නැත්තම් ග්‍රහලෝක අතර තියෙන ස්ථානවල ඒ ස්ථාන ඇතැම් විට වාතයේ ස්පේස් එක වෙන්න පුළුවන්, නැත්තම් ස්පේස් එක ආශ්‍රයෙන් තියෙන පෘථිවි වගේ වෙනත් ග්‍රහලෝක වෙන්න පුළුවන්. මෙන්න මේ ග්‍රහලෝකවලට තනී කරම අන්ධකාරය තියෙන්නේ. කිසියම් දෙයක් බලා ගන්න පුළුවන් කමක් නැහැ. තනී කරම අන්ධකාරයි. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා මෙන්න මෙවැනි දැඩි අන්ධකාර තියෙන ස්ථාන මේ විශ්වයේ තියෙනවා කියලා ස්වාමින් වහන්සේලාට ප්‍රකාශ කළා. මෙහෙම ප්‍රකාශ කරපු අවස්ථාවේ ස්වාමින් වහන්සේ කෙනෙක් අහනවා බුදුහාමුදුරනේ මේ වගේ අන්තරීක්ෂ ස්ථානවලට වඩා මෙවැනි අඳුර තියෙන ස්ථානවලටත් වඩා කරවල තියෙන අන්ධකාර ස්ථානයක් ලෝකේ තියෙනවාද කියලා. දැන් ලෝකයේ අඳුරම ස්ථාන හැටියට සාමාන්‍යයෙන් හඳුනාගෙන තියෙන මෙවැනි ස්ථාන. මේ ග්‍රහලෝක අතර සැඟවිලා තියෙන ස්ථාන. එතකොට මේ විස්තරය ස්වාමින් වහන්සේලාට සඳහන් කරපු අවස්ථාවේදී ස්වාමින් වහන්සේ කෙනෙක් බුදුහාමුදුරන්ගෙන් අහනවා මොකද්ද? බුදුහාමුදුරනේ මෙවැනි අන්තරීක්ෂ ස්ථානවලටත් වඩා අඳුර තියෙන තැනක් ලෝකේ තියෙනවාද කියලා. බුදුහාමුදුරෝ කියනවා ඔව් එහෙම තැනක් තියෙනවා. ඊටාම බිහිසුණු අඳුර තියෙන තැනක් ලෝකේ තියෙනවා. ඊට පස්සේ අර හාමුදුරුවෝ අහනවා එහෙනම් ස්වාමීනි මොකද්ද ඒ කාරණේ කියන්නේ කියලා. මේ පින්නතුන්ට අද අපි ධර්ම සාකච්ඡාවට ආශ්‍රයෙන් විස්තර කරන සූත්‍රයේහි සාරාංශය ওই හෑන්ඩ් අවුට් එකකට හදලා දීලා තියෙනවා. තරම්සේන මහත්තයාට පස්සේ කියව ගන්න පුළුවන් කාට හරි කියලා. අද අපේ ධර්ම දේශනාවේ සාරාංශය අපි පත්‍රිකාවක සඳහන් කරලා දීලා තියෙනවා ධර්මසේන මහත්තයා. ඔව් ඒක කාටත් එක බැගින් දීලා තියෙනවා දැන්. එතකොට ඒ අන්ධකාර සූත්‍රයේ දැක්වෙන විදියට අර ස්වාමීන් වහන්සේ ඇහුව බුදුහාමුදුරනේ අර අන්තරීක්ෂ ස්ථානවලටත් වඩා අඳුරු තැනක් ලෝකේ තියෙනවාද කියලා අහපු අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා එහෙම ස්වභාවයක් ලෝකේ තියෙනවා. මේ පින්නතුන් හිතන්නේ මොකද්ද ඒක? ඔව් ඇත්තෙම හරි, ධර්මාලෝකේ නැති ස්ථාන. දහම් ඇස දහමෙන් ලැබෙන ආලෝකයේ නොලැබෙන ස්ථානය හිරුගේ ආලෝකයේ තිබුණත් සූර්යාලෝකයේ තිබුණත් යම් කිසි කෙනෙක් මේ ලෝකයේ දුක ඇතිවෙන හැටි දන්නේ නැත්නම් දුක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් ඒ දුකට හේතුව මොකද්ද කියලා දන්නේ නැත්නම් ඒ දුක නැති කිරීම කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් ඒ දුක නැති කරන මාර්ගය මොකද්ද කියලා දන්නේ නැත්නම් ඒ කියන්නේ බුදුදහමේ හැටියට ඉතාම වැදගත් මාතෘකාවක් මේකට කියනවා චතුරාර්ය සත්‍ය කියලා. මොකක් කියලාද? ඔව් මෙන්න මේ චතුරාර්ය සත්‍ය නැත්තම් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මෙන්න මේ හතර යම් කිසි කෙනෙක් දන්නේ නැත්නම් මෙන්න මේ නොදැන ඉන්න කෙනා අර අන්තරීක්ෂ ස්ථානයේ දැඩි අඳුරේ ඉන්න කෙනාටත් වඩා ලොකු අන්ධකාරයක ඉන්නේ කියලා. පින්වතුනි බුදුහාමුදුරුවෝ යම් කිසි ප්‍රකාශයක් කරනවා නම් අතිශෝක්තියෙන් කවදාවත් දේශනා කරන්නේ නැහැ. ආවට ගියාට යමක් කියන්නේ නැහැ. උන්වහන්සේ ලෝකයා කෙරෙහි මහා කරුණාවෙන් හිටිය කෙනෙක්. උන්වහන්සේ ලෝකයේ පිළිබඳව මහා ප්‍රඥාවෙන් හිටිය කෙනෙක්. එවැනි කරුණාවකෙන් හා ප්‍රඥාවකින් යුක්ත උත්තමයෙක් ලෝකෙට දේශනා කරන ඉතාම වැදගත් දෙයක්. එවැනි උත්තමයෙක් ලෝකෙට දේශනා කරන ඉතාම අර්ථ සම්පන්න දෙයක්. ඒ නිසා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා දුක මොකද්ද කියලා දන්නේ නැත්නම් දුකෙන් නිදහස් වෙන ක්‍රමය යම් කිසි කෙනෙක් දන්නේ නැත්නම් ඒ තැනැත්තා අර සූර්යාලෝකයේ නැති ස්ථානින් ඉන්න කෙනාටත් වඩා අඳුරක ඉන්නේ කියලා. ඇතැම් විට මනුස්ස ලෝකයේ හොඳට සූර්යාලෝකයේ තියෙන තැනක නැත්තම් හොඳට විදුලි බලප දල්වල තියෙන තැනක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් බුදුදහමේ සඳහන් කරන්නේ ආඳුරේ ඉන්න කෙනෙක් කියලා. එයාට ඇස් දෙක හොඳට පේන කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් අන්ධකාරී ඉන්න කෙනෙක්. නමුත් යම් කිසි කෙනෙක් හරියට මේ දුක ඇති වෙන හැටි දුක නැති කරන විදියක් දන්නවා නම් ඒ කෙනා තමයි හරියටම ආලෝකයෙන් ඉන්න කෙනා වෙන්නේ. ඒ කෙනාගේ ඇතැම් විට ඇස් දෙකේ පේනීම අඩු වෙන්න පුළුවන්. ඒ කෙනාට එච්චර ලයිට්ස් නැති වෙන්න පුළුවන්. නමුත් ඒ වුණත් ඒ කෙනා අභ්‍යන්තරයේ තමන්ගේ හිතේ ලොකු ආලෝකයක් දල්වාගෙන ඉන්නේ. පින්නතුනේ බුදුහාමුදුරන්ගේ ධර්මය කියලා කියන සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වෙන දේශනා කරපු ධර්මයක්. බුදුහාමුදුරන්ගේ ධර්මය කියලා කියන්නේ වෙනත් විදියකින් කියනවා නම් ලෝකේ ඉතාම සතුටෙන් ඉන්න විදියේ මාර්ගය දේශනා කරපු ධර්මයක්. පින්නතුනේ අපි ජීවිතයේහි යමක් පිළිබඳව සතුට විඳිනවා නම් සතුට වෙනවා නම් ඒ සතුට වෙන දෙහි තියෙන ස්වභාවය මොකද්ද? ඒකේ තියෙන ස්වභාවය මොකද්ද? අපි කියමු අපි දවසකට ජීවත් වෙනෝනේ උදේ ඉඳන් රෑ වෙනකම්. ඒ දවසේ ජීවත් වෙන වෙලාවේදී අපට යමක් ගැන සතුට ලැබෙන්න නම් ඒ සතුට ලැබෙන දේ පිළිබඳව තියෙන ස්වභාවය මොකද්ද? ඒක කොයි වගේ දෙයක් වෙන්න ඕනද? ඔය යෝනිසෝ මානසිකාරයක් තියෙන්න ඕන. අපි සරලව කිව්වොත් ඔව් මානසික සතුට තියෙන්න ඕන. අපි ඒ සතුට ලබනදී අපිට දවසට වාර ගණක් හිතෙන්න ඕන නේද? හිතුනේ නැත්නම් ඒකෙන් අපට සතුට ලැබෙන්නේ නැහැ. එතකොට අපි යමක් ගැන සතුටෙන් ඉන්නවාද කියන එක තීරණය වෙන්නේ එක දවසකදී. අපිට ඇත්තෙම තියෙන දවසක් විතරයි ජීවිතේ. ඒ දවස් එක තුල තමයි මාස අවුරුදු එහෙම හැදෙන්නේ. දවසකදී යමක් පිළිබඳව වැඩිපුර වාර ගණක් අපට සිහි වෙන්න ඕන. අන්න ඒ වැඩිපුර වාර ගණක් දවස් යමක් සිහි වුණොත් තමයි ඒ සිහි වෙන දෙයින් තමයි සතුට හෝ දුක කියන එක අපට ලැබෙන්නේ. අපි ඒක හිතලා තියනවා ජීවිතේ. ඈ එහෙනම් පින්නතුනේ කල්පනා කරලා බලන්න අපි ජීවිතේහි සතුට ලැබීමට මොනවද මෙතෙක් කළ තියෙන්නේ? ජීවිතය අපි සතුට ලබන්න කල්පනා කරලා බලන්න මොනවද කරලා තියෙන්නේ කියලා. මොනවද අපි කරලා තියෙන්නේ සාමාන්‍ය සතුට ලබන්න කියලා? ඈ දන්නන්ද? සතුට ලබන්න තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. අපි හොඳට අධ්‍යාපනය ලැබුවා. ඒ වගේම මේ පින්තුන් රැකියා ලැබලා තියෙනවා, දරුවෝ ලැබලා තියෙනවා නේද? ගේ දොර ලැබලා තියෙනවා, ඉඩ කඩන් උපයාගෙන තියෙනවා. අපි මේව තමයි සතුට ලබන්න අපි කරලා තියෙන්නේ. එතකොට කල්පනා කරලා බලන්න මේ අපි සතුට ලැබීම සඳහා අපි මේ හුඟක් ජීවිතේ හුඟක් කාල මහන්සි වෙලා මේ ලැබපු දේවල් ගැන අපි දවසට කොච්චර වතාවක් කල්පනා කරනවද හිතනවද? කොච්චර වෙලාවක් අපට මතක් වෙනවද මේ ගැන? දරුවෝ ගැන, ගෙදර ගැන, ඉඩම ගැන, උපාධිය ගැන, අඩු ගානේ ඇමරිකාවේ ඉන්නවයි කියලා හරිනේ. ඈ දවසට කොච්චර වතාවක් මතක් වෙනවද සාමාන්‍යයෙන්? ඈ සමහර අය ඇමරිකාවේ ඉන්නවයි කියන එකත් මතක නැහැ නේ. ඔය ලංකාවේ ප්‍රවෘත්ති ටික බලලා ඔය ලංකාවේ ජීවත් වෙන සමහර අය. පින්නතුනේ කල්පනා කරලා බලන්න අපට යමක් ගැන දවසට වැඩිපුර අපේ මුගාක් ජීවිතයේ කාලය කැප කළ මේවා ලබලා තියෙනවා. අපේ දරුවෝ, අපේ අධ්‍යාපනය, අපේ දේපල විශාල කැපවීමකින් අපි ලබලා තියෙන්නේ. ඇතැම් විට අපේ ජීවිත කාලයෙන් භාගයක්ම සමහර දේවල්ට අපි කැප කළා තියෙනවා. ඇත්තෙන් මේ කැප කළ ලැබපු දේවල් අපි දවසට විනාඩි කීයක් ඒ ගැන හිතනවද? හිතුවේ නැත්නම් පින්නතුනේ අපේ ලෝකේ නැහැ ඇත්තෙන්ම. එහෙනම් කල්පනා කරලා බලන්න අපට දවසට වැඩිපුර වාර ගණක් අපේ හිතට මොනවද එන්නේ එහෙනම්? දවසට වැඩිපුර වාර ගණක් බොහෝ දෙනාගේ සිත්වලට මොනවද ඇත්තෙන්ම එන්නේ? ඈ? වැඩිපුර වාර ගණක් එන්නේ තමන්ට ඇතැම් විට මෙතෙක් කරගන්න බැරි වෙච්ච දේවල් ගැන. අනාගතයේ කරන්න තියෙන සැලසුම් ගැන තමයි වැඩිපුර මතක් වෙන්නේ. ඇතැම් විට තමන්ට මතක් වෙන්නේ තමන්ගේ අතීතයේ සිදුවෙච්ච අඩුපාඩුකම්. ඇතැම් විට තමන් මුණ ගැහෙද්දී, තමන් ඇසුරු කරද්දී මුණ ගැහිච්ච පුද්ගලයන්ගේ අඩුපාඩුකම් තමයි ඇත්තෙන්ම අපට වැඩිපුර ජීවිත මතක් වෙන්නේ. ඇසුරු කරද්දී අනිත් අයගෙන් අඩුපාඩුවක් වුණා නම්, ඈ අනිත් කෙනාගෙන් නැත්නම් අනිත් කෙනා සමාජයට වැරදි දෙයක් කළා තියෙනවා නම්, සමාජයට හානියක් කරනවා නම් මේක අපට බොහෝ විට මතක් වෙනවා ජීවිතේ. ඒ වගේම අපට මෙතෙක් ලබා ගන්න හොඳ කරගන්න බැරි වෙච්ච හොඳ දෙයක් තියෙනවා නම් ඒක මතක් වෙනවා අපට. එතකොට ඊළඟ දේ තමයි අපට අනාගතේ ලබා ගන්න තියෙන දේවල් ගැන අපි හිතනවා. ඇත්තෙම අනාගතයේ දේවල්ටත් වඩා අපට දිනපතාම බොහෝ දෙනාට හිතෙන්නේ මොනවද? අපි ඇසුරු කරන පුද්ගලයන්ගේ අඩුපාඩුකම් තමයි වැඩිපුරම හිතෙන්නේ. අපි ඇසුරු කරන පුද්ගලයන්ගේ සිදුවෙච්ච අඩුපාඩුකම් අත්හැරදී ඊයාගේ දුර්වලතා තමයි අපට වැඩිපුර හිතෙන්නේ. ඒ ගැන තමයි ඇතැම්මිට අපි දවසට වැඩිපුර කතා කරන්නේ සමහර අය. කතා කරන වචන සංඛ්‍යාව බැලුවොතින් වැඩිපුර කතා කරලා තියෙනව ගැන. පින්නතුනේ කල්පනා කරලා බලන්න අපි මේ මානසිකත්වයේ හිටියොතින් ඇත්තෙම අපි සතුටෙන්ද ඉන්නේ? මේකට කියන්නේ පින්නතුනි සැපසේ දුක් විඳිනවා කියලා. ඇමරිකාවට ඇවිල්ලා විශේෂයෙන් ඇමරිකාවට ඇවිල්ලා ඉන්නවා නම් මේ මානසිකත්වයක නැන් ඉන්නේ. එයාට කියන්නේ සැපසේ දුක් විඳිනවා කියලා. ඒ කියන්නේ මේ සපහසුකම් ටික ඔක්කොම ලබාගෙන මනසින් දුක් වෙනවා කියලා. ඒ නිසා පින්නතුනි පළවෙනි පියවර තමයි අපි මේ දුක ඇති වෙන හැටි නුවණින් දකින්න. මෙන්න මේක දැක්ක කෙනා අර බුදුදහමේ තියෙන මූලික උපදේශ වන සබ්බ පාපස් අකරණං කියන උපදේශය පිළිපදිනවා. එයාගේ ජීවිතේ හැකිතාක් වැරදි අඩුපාඩු සිදුවන දේවල් එයා ජීවිතේ අඩු කරගන්නවා. දිනපතා උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යන මොහොත දක්වා නිින්දට යන මොහොත එයා කල්පනා කරලා බලන එයාගේ දවසේ අද මොනවද සිද්ධ වුනේ කියලා. එයාගේ අතින් සිදුවෙච්ච අඩුපාඩුකම් හැකිතාක් අවම කරගන්න යා උත්සාහ කරනවා. ඊයට වඩා අද අඩුපාඩුකම් අඩු කරගන්නවා. අදට වඩා හෙට අඩු කරගන්නවා. ඊයේ කරන්න බැරි වෙච්ච හොඳ දේවල් ටික අද කරනවා. අද කරන්න බැරි වෙච්ච හොඳ දේවල් කොහොම හරි හෙට කරන්න ඕනේ කියන හැඟීමෙන් එයා රාත්‍රියේ නිින්දට යන්නේ. මෙන්න මේ මානසිකත්වය අපි ඉන්නව නම් පින්නතුනි අපට අර මානසික පීඩා හුඟක් අඩු වෙනවා. අපිට හුඟක් සල්ලි තිබුණට අපි හුඟක් ලොකු රැකියාවක් කළාට විතරක් අපේ ජීවිතයේ මානසික සුවය ලැබෙන්නේ නැහැ. අපි අතින් හුඟක් අඩුපාඩුකම් වෙලා තියෙනවා නම් අපිට ඒව තමයි මතක් වෙන්නේ. ඒ නිසා පින්නතුනි සතුට ලැබීම සඳහා අපි කළ යුතු වෙනම් පළවෙනි කාරණය මොකද්ද? හැකිතා ජීවිතයේහි අඩුපාඩුකම් සිදුවන දේවල් අවම කරගන්න. අපිට එකපාර කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ටික ටික හරි මෙන්න මේ මානසිකත්වය අපි ඉන්නට ඕන. ඒක තමයි පළවෙනි පියවර සතුට ලබන. මෙන්න මේ සතුට ලබන ක්‍රමය දැනගත්තනම් පින්නතුනි අපි අන්ධකාරයෙන් ඔන්න ටිකක් මිදුණා. මේ ක්‍රමය අපි දන්නේ නැත්නම් අපි අර අන්තරීක්ෂ නිරේ තමයි ඉන්නේ. අන්තරීක්ෂයේ තමයි ඉන්නේ. අර ආලෝකේ නැති ස්ථානේ තමයි අපි ඉන්නේ. එනිසා පළවෙනි පියවර තමයි පින්නතුනි ආලෝකේ පළවෙනි ඡායාව අපට ලැබෙන්නේ මෙන්න මේ ආකල්පයත් එක්ක. එනිසා හැකිතාක් ජීවිතයේ අඩුපාඩුකම් සිදුවන දේවල් අඩු කරගන්න. ඊළඟ දෙවෙනි පියවර තමයි කුසලංශ උපසම්බදා කියපු ආකාරයට. ඔන්න අර ආලෝකයේ තවදුරටත් වැඩි කරන තවත් ක්‍රමයක් තියෙනවා. මොනවද ඒ ක්‍රමය? හැකිතාක් ජීවිතයේ පින් දහම් කරගන්න. කුසලසෝක සම්පදා දානමයන් පුණ්‍ය කිරියවත් වූ සීලමයන් පුණ්‍ය කිරියවත් වූ භාවනාමයන් පුණ්‍ය කිරියවත් වූ කියලා දේශනා කළා. හැකිතා ජීවිතයේ පිනතුනේ අනිත් අය වෙනුවෙන් පරිත්‍යාග සීලෙ වෙන්න. විශේෂයෙන්ම තමන්ගේ නිවසේ වැඩිහිටි අම්මා තාත්තා ඉන්නවා නම් හොඳට ඒ ඇත්තන්ට සලකන්න. ඒක ජීවිතේට ලොකු ආශිර්වාදයක්. ඒක ජීවිතේට ලොකු ආලෝකයක්. අම්මා තාත්තා දෙන ජීවිතයේ කොහි හරි ඉන්නවා නම් පින්තුණි, එයාට පුළුවන් මට්ටමින් සලකන්න. මේක තමයි දානෙහි පළවෙනි පාඩම. දැන් මේ පින්තුන් මේ ධර්මසේන මහත්මයාට බොහොම හොඳට සලකන එකෙන් මෙයන් දිනම තම මහා පිනක් සිදු කරගන්නවා. දානය කියන්නේ පින්තුණි අත්හැරීම ටික ටික පුරුදු කරගන්න. පරිත්‍යාග සීලයේ පුරුදු කරපු ප්‍රමාණයට තමන්ගේ පින්තුණි මානසික වෙන පීඩා අඩු වෙනවා. පොහොසත් බව තීරණය වන්නේ පින්තුණි ධනය කොච්චර තියෙනවද කියන කාරණය මත නෙවෙයි. දැන් අපි කියනවානේ ධනය හුඟක් තියෙනවා නම් පොහොසත් කියලා. ධනය හුඟක් තිබ්බට පොහොසත් වෙන්නේ නැහැ පින්තුණි. පොහොසත් වෙන්නේ තමන්ගේ හිතට කොච්චර ඇතිද කියන කාරණය මත. කොයි තරම්නම් දෙයක් අනිත් අය වෙනුවෙන් පරිත්‍යාග කරන සෝදානන්ද කියන කාරණය මතයි පොහොසත්ද කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා සතුට ලබන්න නම් තමන්ගේ ජීවිතය අඳුර අඩු වෙන්න නම් අන්ධකාරය දුරු වෙලා සතුට ජීවිතේ වැඩි වෙන්න නම් කළ යුතු ප්‍රධානම දෙයක් තමයි හැකිතා ජීවිතයේ පරිත්‍යාග සීලී වෙන්න. අම්මා තාත්තා ඉන්නවා නම් සලකන්න, දරුවන්ට හොඳට සලකන්න. තමන්ගේ නිවසට යම් කිසි කෙනෙක් වැඩ කරන්න එනවා නම් ඒ කෙනාට තමන් අවශ්‍ය ගාස්තුව දෙන්න හොඳට සලකන්න. ඒ වගේම පින්තුණි පූජනීය පක්ෂයට සිල්වත් ගුණවත් ඇට හැකිතා ජීවිතයේ සලකලා තියන්න. අසරණ අයට, ලෙඩ දුක්වලට පත්වෙච්ච අයට, ආබාධිත අයට සලකන්න. ඒව පින්තුණි සැලකුවම හුඟා ජීවිතේ මතක තියන වේවා. දැන් අපේ දරුවට විතරක් සැලකුවට මේ සතුට අප ලැබෙන්නේ නැහැ. දරුවට ඇතැම් විට අපි සපත්තු කෝට්ටම් 25ක් විතර ජීවිතය ආරම්භ දීලා තිනේ. නමුත් බලන්න පින්නතුනි එක දුප්පත් දරුවෙකුට එක සපත්තු කෝට්ටමක් ආරම්භ දෙන බලන්න. ඈ වෙනස බලන්න. අර තමන්ගේ දරුවට ආරම්භ දීපු සපත්තු කෝට්ටම් 25ම තමට මතක් වෙන්නේ නැහැ. නමුත් අර එක සපත්තු කෝට්ටමක් වෙනත් අසරණ දරුවෙකුට ආරම්භ දුන්නාම ඒක බොහෝ කාලයක් මතකේ තියෙනවා. මෙන්න මේක තමයි කුසලයේ වෙනස, පිනේ වෙනස මේක. එනිසා මෙවැනි දේවල් අපේ ජීවිතවල සිද්ධ කරලා තියන්න. ධනිය තියෙන වෙලාවදී විතරක් නෙවෙයි පින්තුණි අමාරුම අවස්ථාවලදී දන් දෙන්න. අමාරුම අවස්ථාවලදී දන් දෙන්න. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ දන් දෙන්න ඕන හොඳටම ධන දාණය තියෙන අවස්ථාවේ කියලා. නමුත් පින්තුණි එවැනි අවස්ථාවල දීපු දානයන් එච්චර මතකේ රැඳෙන්නේ නැහැ. මතකේ රැඳෙන හුඟක් අමාරු වෙලාවේදී, ඇතැමිට රැකියාව නැති වෙච්ච වෙලාවේදී, ඇතැමිට ඉතාම දුෂ්කර අවස්ථාවකදී කරපු දානමය පින්කම් හොඳට මතකේ තියෙනවා. ඒ මතකේ තියෙනවා කියන්නේ ඒකේ පින වැඩි. ඒව මතක් වෙන වාර ගන්න වැඩි. දැන් මේ පින තුන අහලද දුටුගැමුණු රජතුමා ගැන නේද? දුටුගැමුණු රජතුමා හුඟක් පින් දහම් කරපු කෙනෙක් ලංකාවේ හිටිය රජ කෙනෙක්. දුටුගැමුණු රජතුමා මොනවද කරපු දේවල්? ඈ? රුවන්වැලි සෑය හැදුවා, ලෝවාමා ප්‍රාසාදය හැදුවා, ලොකු සේවයක් කළා, රට එක්සේසත් කළා. ඒ රජතුමා අවසාන මොහොතේ පින තුනේ රුවන්වැලි සෑය වැඩ ඉවර වෙලා තිබුණේ නැහැ. රජතුමාගේ මල්ලි සද්ධාතිස්ස කුමාරය මේ රජතුමාව ඇඳක තියලා රුවන්වැලිසෑය ළඟට එක් කරගෙන ආවා. රුවන්වැලිසෑය වැඩි ඉවර කළ තිබුණ හතරස් කොටුව වෙනකන් විතරයි. මේ සද්ධාතිස්ස කුමාරය කලේ ඉතුරු ටිකත් සුදු රෙදි වලින් වැහුවා. චෛත්‍ය හදපු විදියට පෙන්නවා. මේ අවස්ථාවේදී පින්නතුනි රජතුමාගේ ළඟ තිබුණ පින්පොත කියලා එකක්. එක්කෙනෙකුට කිව්වා මේ රජතුමා කරපු පින්කම් ගැන කියවන්න කියලා. එතකොට මේ රුවන්වැලි සෑය ළඟ ඉන්න ගමන් අර පින්පොත කියෙව්වා. ඇත්තෙම මේ අවස්ථාවේදී දැන් ලොකුම පින්කමනේ මතකෙට එන්න ඕනේ දැන් රුවන්වැලි සෑය බලාගෙන ඉන්න අවස්ථාවේ. නමුත් ඇත්තෙම ඒක නෙවෙයි රජතුමාගේ මතකයට ආවේ. මොකද මතකයට ආවේ රජතුමා එක්තරා අවස්ථාවකදී යුද්ධයට ගිහිපු අවස්ථාවේදී කැලේ අතරමං වෙලින් අවස්ථාවේ රජතුමා අරගෙන ගිහිපු බත් මුලෙන් කොටසක් රහතන් වහන්සේ කෙනෙකුට පූජා කළා. ඉතාම දුෂ්කර අවස්ථාවක් මේක. මෙන්න මේ බත් මුලෙන් කොටසක් ස්වාමීන් වහන්සේ කෙනෙකුට පූජා කරපු දේ තමයි රජතුමාට අන්තිම අවස්ථාව මතක් වුනේ. අර අච්චර විශාලයට කරපු රුවන්වැලි සෑය නෙවෙයි මතක් වුනේ. ඒකේ පිනත් එහෙමම ලැබුණා. නමුත් පිනුතුනේ මේ පින්කම් වල තියෙන සුවිශේෂත්වය මේක. ඒ නිසා අමාරුවෙන් කරපු දැහැමි දේවල්, හොඳ දේවල් හැකිතා ජීවිතය ඉතුරු කරගෙන තියන්න. ඒ නිසා දානමේ වශයෙන් මේ වගේ දේවල් කරන්න. තමන්ගේ ජීවිතයේ අඳුර, දුක නැමැති අඳුර දුරු වෙන මේවා කරලා තියන්න. ඒ වගේම පින්නතුනේ හොඳට සිල්වත් වන්න. කය වචනේ හැකිතාක් සංවර කරගන්න. ඒ සංවර කරගත්තු ප්‍රමාණයට තමන්ට පසුතැවීම අඩුයි හුඟා. තමන්ගේ අතින් මේ වරද සිදු වුණායි කියලා අනිත් කෙනෙකුට කියන්න බෑ ඊට පස්සේ. බොහෝ විට පින්නතුනේ අපෙන් අඩුපාඩුකම් සිදු වෙන්නේ කයින් කරණේවට වඩා වචනේ නේද? අනිත් අයගේ හිතරි දෙන දේවල් කියලා තියෙනවනම් අනිත් අය අනවශ්‍ය විදිහට විවේචනය කළ තියෙනවනම් මේවා අපේ මතකයට එනවා. ඇතැම් විට පින්නොතින අපට හුඟක් හොඳ මිතුරන් නැති වෙන වචනේ නිසා අපේ කතාව හරියට පාලනය කරගන්න බැරි වීම නිසායි අපට පින්නොතුනි හොඳ මිතුරන් නැති වෙන්නේ. අපේ විශ්වාසනීයත්වයේ නැති වෙන සමායට මේ වචනේ හරියට අපි මෙහෙවන්නේ නැති නිසා. ඒ නිසා වචනේ හොඳට ඉවරදි වෙන නම් නිකන් බෑ. සම්මා දිට්ඨිය තියෙනට ඕන. සම්මා දිට්ඨියෙන් සම්මා සංකල්ප ඇතුණොත් තමයි සම්මා වාචා වෙන්නේ. දැන් මේ බණහන එකෙන් කරන්නේ සම්මා දිට්ඨිය වැඩි වෙන එක. හරි දැක්ම ඇති වෙන එක. ඒ නිසා හැකිතාක් ජීවිතයේ සිල්වත් ජීවිතයක් ගත කරන්න. සිල්වත් වෙච්ච ප්‍රමාණයට පින්නතුනේ කෙනෙකුට තමන්ට දෝෂ ආරෝපණය කරන්න බැරි වෙනවා. මොකද සමාජින බොහෝ දෙනා බලන්නේ අපේ පොඩි හරි වරදක් කලගෙන අපට දෝෂ ආරෝපණය කරන්. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කළා ඉතාම වැදගත් කාරණයක් කරණීය සූත්‍රයේදී. මෙතන මතක ඇති. නැචකුද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදීයුන කියලා. මොකද තේරුම මේකේ? වෙනත් නුවණැති කෙනෙක් දෝෂ ආරෝපණය කරන සුළු ඌද වරදක් නොකර ඉන්නට උත්සාහ කරන කියලා. අපට හැමදේම සතුරු කරන්න බෑ. අපි කොහොම හිටියත් බණින පිරිසක් ඉන්න ලෝකේ. ඒකවලක් කරන්න බෑ අපට. නමුත් පිනතුනි නුවණැති අය, බුද්ධිමත් අය, කරුණාවන්ත අය අපට දෝෂ ආරෝපණය කරන විදිය දෙයක් කරන්න එපා. එතනින් බේරෙන්න. සුළු ඌද වරදක් නොකර ඉන්න බලන්න. එහෙම හිටිය ප්‍රමාණයට පින්නතුනි තමට ඕන තැනක නිර්භයව යන්න පුළුවන්. මේකට දහමේ කියනවා විසරදත්තය කියලා. විශේෂයෙන් අපි සමාජයේ පුද්ගලයන් ඇසුරු කරද්දී අපි හරියට අන්‍යෝන්‍ය අවබෝධයෙන් විශ්වසනීයත්වයෙන් පුද්ගලයන් ආශ්‍රය කරලා තියෙනවා නම් ඕන තැනක අපට ගිහිල්ලා නිර්භයව ඉන්න පුළුවන්. මගේ ගෙදර වගේ කියලා හිතලා හැම තැනම යාට ඉන්න පුළුවන්. යාට හැම තැනම මිතුරන්. එනිසා පින්නතුනි මේ සිල්වත් භව ආනිසංස මේව ලබා ගන්න. මේව ලබන්න පින්නතුනි ජීවිතයේ සතුට වැඩි වෙනවා. මේව තමයි අපට දවසට වැඩිපුර වාර ගණක් මතක් වෙන ජීවිතේ. ඊළඟ දේ තමයි පින්නතුනි භාවනාමයන් පුණ්‍ය කිරියවත් වූ කෙන විදියට හැකිතාක් භාවනා කරන්න. ටික ටික හරි අඩු ගානේ විනාඩි 5කින් පටන් ගන්න තමන්ගේ දරුවෝ ටිකත් එක්ක හවසට තමන් වැඩ ඇරිලා ආවට පස්සේ දවසට අඩුම ගානේ විනාඩි 5ක් හරි විනාඩි 10ක් කුලුවම් මට්ටමින් කවුරුත් එකතු වෙලා ඉතිපිසෝ පාඨය කියලා ස්වාකාතෝ පාඨය කියලා සුපටිපන්නෝ පාඨය කියලා පුළුවන් නම් කරණීයමෙත සූත්‍රය කියලා බුදුන් වැඳලා දරුවොත් එක්ක විනාඩි 5ක් භාවනා කරන දවසට මේක පිනුතෙන් දරුවන්ට කරන ලොකුම ආශිර්වාදයක්. දරුවන්ට හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. දරුවෝ හොඳට කීකරු වෙනවා. දරුවන්ට එන කරදර අඩු වෙනවා. දරුවන්ට තියෙන අපල එහෙම තියෙනවා නම් ඔක්කොම නැති වෙනවා. අපල කාලවලට කියලා අමුතුවෙන් බෝධි පූජා තියන්න යන්න ඕනේ නැහැ. මේක දිනපතාම කරනවා නම් පිනුතුනි දරුවන්ට මේක තමයි ලොකුම ආශිර්වාදය. ඒ විතරක් නෙවෙයි මියගේ ඥාතීන්ගේ දෙවියන්ගේ ආශිර්වාදයක් ලැබෙනවා තමන්ට මේව කරනකොට. පින්නතුනි මෙන්න බලන්න ටිකෙන් ටික දුක ඇති වෙන හැටි දුක නැති වෙන හැටි අන්ධකාරයේ ටිකෙන් ටික ජීවිතය අඩු වෙන හැටි ක්‍රමානුකූලව බලන්න මෙ යන හැටි පළවෙනි පියවර තමයි හැකිතා කකුසල් වලින් දුර වෙන්න. දෙවෙනි පියවර තමයි හැකිතා ජීවිතේ මොකද කරන්න ඕන? පින්දහම් කරගන්න. දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හැකිතා ජීවිතේ කරන්න. දැන් මේ දරුවන්ට උනත් තමන්ට පුළුවන් මට්ටමේ පරිත්‍යාගශීලී වෙන්න පුළුවන්. තමන් එකට ඉන්න කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන්. පාසලේ ඉන්න තමන්ගේ මිතුරෙකුට උදව්වක් කරන්න පුළුවන්. උපන් දිනයක් වැනි දවසකදී තමන් ඒ වගේම අසරණ වෙලේ ඉන්න සමහර ළමයි ඉන්නවා නම් ඒ ළමයට උදව්වක් කරන්න පුළුවන්. මේ වගේ දේවල් කරන්න පිනතුණි අපට මොකද්ද වෙන්නේ? අපට අර හිතට එන අයහපත් සිතුවිලි අඩු වෙනවා ටිකෙන් ටික. දැන් මේ වගේ පින්දහම් අපට ජීවිතේ මතක් කරන්න නැති වුනහම තමයි අනිත්‍යයේ අඩුපාඩුකම් ඔලුවට එන්නේ. අනිත්‍යයේ අඩුපාඩුකම් දුර්වලතා මතකයට එනවා කියන්නේ තමන්ගේ හිතේ තියෙන ලස්සන නැති වෙනවා. තමන්ගේ හිතේ සතුට නැති වෙනවා. ඇතැමිට ලස්සන ගයක් හදාගෙන ලස්සන මල් හැම වවාගෙන මේ ඔක්කොම බාහිරින් තියාගෙන හොඳ වාහනයකුත් තියාගෙන හොඳට උපාධියත් අරගෙන අපි මොකද කරන්නේ? අනිත්‍යයේ අඩුපාඩුකම් හිතේ තියෙන්නේ. අපි මානසින් දුක් වෙනවා මේ. පින්නතින බලන්න අපේ හිතේ තියෙන ලස්සන නැති කරගත්තු හැටි අපිනේ. දැන් මේ දහම දන්නව නම් අපි මොකද කරන්නේ? හැකිතා කර පින්දහම් කරලා පින්කම් වලින් තමන්ගේ මතකේ වැඩි කරගන්නවා. දිනපතාම උදෑසන බුදුහාඳුරන්ට බුද්ධ පූජාව තියෙන එක, ගිලම්පස ටිකක් පූජා කරන එක, මල් පහන් පූජා කරන එක, නිතරම තමන් දල්ලොපු පහනක් කොතන හරි පේන සලස්සන්න. ලොකු ගාණක් වැය වෙන්නේ නැහැ පේනතුනේ. මැටි පහන් ටික ගන්න තියාගන්න නේ. ඉටි පහන් සමහර බෝතල් වල වගේ තියෙන තැමිටේ බෝතලේ තියෙන පහන දවස් දෙකක් විතර දිගට පුළුවන්. ඒ තමන් යටින් දැල් වෙච්ච පහනක් බුදුහාමුදුරු වෙනුවෙන් තමන්ට පේන තැනක නිතර තියන්න. ඒ කියන්නේ පේනතුනේ බුදුහාමුදුරු තමන්ට මතක් වෙනවා. මේව තමයි පේනතුනේ ජීවිතයේ සතුට ලබන දේවල්. මේව නැති වුණාම තමයි අර අනිත්‍යගේ අඩුපාඩු අපේ මතකෙට ගලාගෙන එන්නේ. එතකොට අර දානමය සීලමය භාවනාමය පුණ්‍යක්‍රියා කළ පින්නතුනි විශේෂයෙන් භාවනාමය පින්කම් වලදී නිතර මෛත්‍රී භාවනා වඩන්න. නිතර අනිත්‍යයට යහපත ප්‍රාර්ථනා කරන්න. සියලු සත්වෝ සුවපත් වෙත්වා කියන පැතුම නිතර හිතේ තියාගෙන තමන්ගේ. ඒ වගේම පින්නතුනි මේ භාවනා ක්‍රම ටිකෙන් ටික අපි දිනු වෙනකොට ඊළඟට අපි මේ ධර්මයේ ආස්වාදය අපේ ජීවිතයට ලැබෙනකොට මෙතනින් අපි නවතින්නේ නැහැ. අපි තවත් ඉදිරියට යනවා. අපට නිතරම බුදුහාමුදුරන්ගේ බුදුගුණ සිහි වෙනවා. නිතරම ධර්මයේ ඉතාම වැදගත් කාරණා දිනපතාම ජීවිතේ මතක් වෙනවා. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරු සරණ ගිහිපු මාර්ගඵල ලැබපු ස්වාමීන් වහන්සේලා ගැන, ගිහි ශ්‍රාවකයන් ගැන, ආර්යයන් වහන්සේලා ගැන අපට මතක් වෙනවා. දැන් පින්නතින අර කලින් අඩුපාඩුකම් මතක් කර කර හිටිය අපට අපේ හිතට දැන් මොනවද එන්නේ? දැන් හිතට එන්න ගන්නව බුදුහාමුදුරන්ගේ බුදුගුණ ගැන. බුදුහාමුදුර බණ කියපු හැටි, බුදුහාමුදුර ඊර්ද බල පාමින් ලෝකයට යහපත සිද්ධ කරපු හැටි, බුදුහාමුදුර ඈත ප්‍රදේශවල ධර්ම දේශනා කරමින් වැඩපු හැටි අපේ මතකයට එනවා. බුදුහාමුදුර දේශනා කරපු ඉතාම වැදගත් ධර්ම කාරණා අපේ මතකයට එනවා. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුර සරණ ගිහිපු සැරියුත් හාමුදුර, මුගලන් හාමුදුර, මහා කාශ්‍යප හාමුදුර, රාහුල පොඩි හාමුදුර, මේ ස්වාමින් වහන්සේලා අපේ ලෝකේ ජීවත් වෙනවා අපිත් එක්ක. අපිට නිවසේ ඉඳගෙනම මේ ස්වාමීන් වහන්සේලා මුණ ගැහෙනවා අපේ ජීවිතේ. මේත් එක්ක පින්නතුනි ජීවිතේ පුදුම විදිහේ ප්‍රබෝධයක් තමට එන්නේ. තමන්ගේ හිතේ දිගටම පහළ වෙන්නේ පින් සිතිවිලි කුසල චේතනා. තමන්ගේ ශාරීරිය දුර්වල වුණත් පින්නතුනි ශරීරයට වඩා තමන්ගේ මුහුණ හරියම ප්‍රසන්න වෙනවා. හරියම ලස්සන වෙනවා. මේ දේවල් කරනකොට පින්නතුනි ලොකු ආලෝකයක් තමන්ගේ ජීවිතේට ලැබෙනවා. ලොකු උගත්සන් නැති වුණත්, ලොකු ධනයක් Tamanට නැති වුණත්, ලොකු ඉඩමක් ගියක් කියලා එකක් නැති වුණත්, මේ මානසික සුවේ Tamanට ටිකෙන් ටික දියුණු වෙනකොට පින්නතුනේ Tamanගේ ජීවිතේ පුදුම වෙනසක් ඇති වෙනවා. මේකට කියනවා පින්නතුනේ ධර්මයේ විශේෂ ගුණ දෙකක් තියෙනවා, සම්දිට්ඨිකෝ අකාලිකෝ කියලා. සම්දිට්ඨික කියන්නේ මේ ධහම හැසිරෙනකොට මේ ජීවිතයේදීම ප්‍රතිඵල ලබන්න පුළුවන්. බොහෝ දෙනෙක් බණ ධහම් අහන්නේ පින්කම් කරන්නේ මරණයෙන් පස්සේ දිව්‍ය ලෝක යන නේද? පින්නතුනේ මරණයෙන් පස්සේ දිව්‍ය ලෝක යන විතරක් නෙමෙයි මේ ධහම තියෙන්නේ. මේ ධහම තියෙන්නේ මේ ජීවත් වෙන මේ මොහොත සතුටින් පවත්වා ගන්න. ධර්මයේ තියෙන විශේෂ ගුණයක් අකාලික කියලා. අකාලික කියන්නේ කල් නොයවා ප්‍රතිඵල ලැබෙන ධහමක් මේක. අපි ජීවිතය කරන අනිත් හැම දෙයක්ම පින්නතුනේ ප්‍රතිඵල ලැබෙන හුඟා කල් ගිහිල්ලා. අපි උපාධියක් ගත්තන උපාධිය ගන්න අවුරුදු 10ක් 15ක් අපි මහන්සි වුණා. හැම දෙයකටම පින්නතුනේ එහෙමයි. හුඟා කවුරුදු ගානක් මහන්සිලා තමයි අපි යම් යම් ඉලක්කවලට ජීවිතේ ළඟා වෙලා තියෙන්නේ. නමුත් ධර්මයේ තියෙන සුවිශේෂී ගුණයක් තමයි. ධර්මයේ තියෙන සුවිශේෂී ගුණයක් තමයි අකාලික කියන ගුණය. අකාලික කියන්නේ මේක රකින්න පටන් ගත්තු මොහොතේ ඉඳලාම මනසට සුවය තමට දැනෙනවා. මේකේ ආස්වාදය තමට දැනෙනවා. ඒකේ ආශිර්වාදය තමට දැනෙනවා. ඒ කියන්නේ තමන්ගේ මනසේ තියෙන අඳුරු පටල ටිකෙන් ටික දුර වෙලා යනවා. මෙහෙම ගිහිල්ලා පින්නතුනේ තවත් පියවරක් අපිපත් වෙන්නට ඕන තවත් පියවරකට. ඒක තමයි චතුරාර්ය සත්‍ය ගැන දන්නා අවබෝධය. මේක තමයි පින්නතුනේ බුදුදහමෙන් ඉතාම වැදගත් දේ හැටියට සලකන්නේ දුක ඇතිවීම නැතිවීම හැටි ගැන තියෙන අවබෝධය. මේක තේරුම් ගත්තොත් තමයි පින්නතුනේ අපේ ජීවිතෙන් අපි ප්‍රයෝජන ගත්තා වෙන්නේ. එහෙම නැත්නම් අපි ඇමරිකාවට ආවයි කියලා හෝ මෙහෙ ලොකු විශ්වවිද්‍යාලයකින් උපාධි ගත්තායි කියලා හෝ අපේ දරුවන් විශ්වවිද්‍යාලේ ගියා කියලා හෝ අපි ජීවිතයෙන් ප්‍රයෝජන ගත්තා වෙන්නේ නැහැ. අපි ජීවිතයෙන් ප්‍රයෝජන ගත්තා වෙන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු චතුරාර්ය සත්‍ය මොකද්ද කියන එක අපේ තේරුම් ගත්ත දවසට. බුදුහාමුදුරෝ දේශනා කරනවා දුක හටගන්නේ, දුක ඇති වෙන්නේ කොහොමද කියලා උන්වහන්සේ දේශනා කරනවා. අපේ මනසට පීඩනයක් ඇති වෙනවා නම්, දුකක් ඇති වෙනවා නම්, ඒ ඇතිවෙන්න ප්‍රධානතම හේතුව හැටියට බුදුහාමුදුරු දක්වන්නේ අපි මේ ලෝකයේ පිළිබඳව තියෙන ඇල්ම බැඳීම. අපි කැමති දේ කැමති විදියට නොපවතිනකොට අපේ හිත හුඟක් නරක් වෙනවා. හිතේ තියෙන සංසංසුම් බව නැති වෙනවා. අපි බොහෝ විට කැමති වෙන්නේ තමන් කැමති වෙන විදියටම මේ දේවල් තියෙන්න ඕන කියලා. ඒ දේ වෙනස් වෙනකොට අපි දුකටපත් වෙනවා. අපි දුකටපත් වෙන්නේ මේකේ ක්‍රමය දන්නේ නැති නිසා. මේක අවබෝධ කරගන්න නම් පින්තුනි අනිත්‍යතාවය කියන කාරණය දැනගන්නට ඕන. අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද කියන එක දැනගන්නට ඕන. අනිත්‍ය කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ මොකද්ද කියන කාරණය දැනගත්තොත් තමයි අපි බුදුහාමුදුරෝ කෙනෙක් ලෝකේ පහළ වුණාද කියලා දැනගන්නේ. මොකද්ද පින්නොතින අනිත්‍ය කියලා කියන්නේ? ඈ අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද? ඔව් නිට්ටය නෑ කියන එකනේ. ආ නිත්‍ය නැහැ කියන එක ආයි විස්තර කරුවොත් එන් කොහොමද ධර්මසේන මහත්තයා සාදුරටත් හැමදාම එක විදිහට පවතින්නේ නැහනේ. ඔව් ඒකත් ඇත්තේ අනිත්‍යතාවයේ ලක්ෂණයක්. ඒකට කියන්නේ ඇත්තෙම විපරිණාමය කියලා, වෙනස් වීම කියලා. නමුත් බුදුදහමේ කියන නියම අනිත්‍යතාවය ගැන අපි බැලුවොත් පින්නතුනි අනිත්‍ය කියලා කියන්නේ අපට යම්කිසි අත්දැකීමක් ජීවිතේ ලැබෙනවා නම් ලැබෙන්නේ ඇසෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ දැනලා, දිවෙන් රස විඳලා, ශරීරයෙන් ස්පර්ශ විඳලා, මනසට අරමුණු ඇවිල්ලා. මෙන්න මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රියවලට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන බාහිර අරමුණු එකට සම්බන්ධ වීමෙන් තමයි අපට ජීවිතයේ යම්කිසි අත්දැකීමක්, අවබෝධයක්, දැනුමක් ලැබෙනවා නම් ලැබෙන්නේ. මෙන්න මේ ලැබෙන දේ ස්වභාවය තමයි අපට ඇසෙන් අපි රූපයක් දකිනවා නම් ඒ දකින්නේ අපි වර්තමාන මොහොතේ. වර්තමාන මොහොතේ ඇසත් රූපයත් චක්කු විඥානයත් ඒ වගේම චක්කු සම්පස්සයත් සකු සම්පස්සා වේදනා කියලා කියනෝ මේ කරුණු හුඟක එකතුවකින් මේකට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. අපට අපි ඇසෙන් රූපයක් දකිනවායි කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයක් හටගත්තා කියන එක. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පහ එකතු වෙලා ඒ පහ වැයවීමේ ප්‍රතිඵලයක් හැටියටයි අපට රූපයක් පේනවා නම් පේන්නේ, ශබ්දයක් ඇහෙනවා නම් ඇහෙන්නේ, ගඳ සුවඳක් විඳිනවා නම් විඳින්නේ. මෙන්න මේ අත්දැකීම ඒ මොහොතේ වර්තමාන මොහොතේ හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වෙන, ඒ මොහොතේම නැති වෙන ස්වභාවයක් මේක. අපි ඇසෙන් රූපයක් දැකනන් එක ඒ මොහොතේ තමයි හටගන්නේ, අවබෝධය ලැබෙන්නේ. ඒකෙන් කිසිම දෙයක් අතීතයට යන්නේ නැහැ. අතීතයේ දෙයක් වර්තමානයට එන්නේත් නැහැ. වර්තමාන දෙයක් අනාගතයට යන්නේත් නැහැ. අපට මතකයේ කියලා දෙයක් ඉතුරු වෙනවා නැත්තේ නැහැ. ඒ මතකය කියලා කියන්නේ නැවත අපි වර්තමානයේදී මනසයි ධර්මාලම්බනය එකතු වීමෙන් හටගන්න අත්දැකීම. අපට මෙන්න මේ හට ගැනීම සහ නැතිවීම කියන මේ දෙක ක්ෂණිකව මේ මොහොතේ හටගෙන නිරුද්ධ වුණාය කියන අවබෝධය නැති නිසා අපි යමක් ඇහුවනම් දැක්කනම් ගඳ සුවඳ වින්දනම් මේ අත්දැකීම කරා අපි නැවත ආපස්සට යනවා. ඒ නිසා තමයි කවුරු හරි අපට බැන්නොතින් ඒ බැනපු එක හොඳට මතක තියෙන්නේ. කවුරු හරි දෙයක් කාගෙන් හරි අඩුපාඩුවක් වුණොතින් ඒක මතකේ තියෙන්නේ. මතකේ තියෙන එක නෙවෙයි වරද පිනතුනි. අපිට ඒක සිහි වෙනකොට අපි හිතන්නේ ඒ සිද්ධිය දැන් සිදු වෙනවායි කියලා. අපි ඒ සිද්ධියට සජීවී ලෙස යනවා. මෙන්න මේක තමයි වරද කියලා කියන්නේ. මතක් කිරීමේ නෙවෙයි වරද තියෙන්නේ. මතක් වෙනකොටම අපි බුද්ධිමත් නම් අපි දක්ෂ නම් දැන් මේ සිහි කරන්නේ තමන්ගේ මනසේ කියලා තමන්ට ඒ දුක් ටික එන්නේ නැහැ. නමුත් මේ අවබෝධය නැතුව මේ යෝනිසෝ මානසිකාරයේ නැතුව අපි ඒ සිද්ධිය සිහි කරවතින් මොකද වෙන්නේ? අපි අනිත් ඈ කරපු කියපු දේවල් අපි කියන එකට රිවයින් කර කර නැවත අපි යාගෙන් බැනුම් අහනවා. බැනපු කෙනා එකවරයි බැනලා තියෙන්නේ. අපි ඒ කෙනා මතක් කර කර නැවත යාගෙන් ආයි බැනුම් අහනවා අපි. ඒ බැනපු කෙනාට දැන් මතකත් නැහැ තැමිට. ඒ වරද කරපු කෙනාට දැන් ඒක කරාද කියන මතකත් නැහැ. අපි ඒක හොඳට මතකේ තියාගෙන අපි මෙහෙ එක රංග දක්වනෝ ප්ලේ කරනවා මෙහෙ. පින්නතුනි දුක හටගන්නේ මූලය මෙන්න මේකයි. මෙන්න මේක ගැන හරි අවබෝධයක් ඇති වුණා නම් අපි මේ දුක් ටිකෙන් නිදහස් වෙනවා. පින්නතුනි මේ අවබෝධය ඇති කරගන්න කම්ම අපේ කොච්චර සැප සම්පත් තිබුණත් අපි මානසිකව පීඩාවටපත් වෙනවා. මෙන්න මේ අවබෝධය අපට ජීවිතේ ලැබීමට තමයි හේතුඵල ධම අනිත්‍යතාවය අවබෝධ කරගන්නමයි කියලා කියන්නේ. මේකට ධර්මයේ සඳහන් කරන්නේ මේ හේතු දෙක තියෙන අවස්ථාවේදී මේ අධ්‍යක්ීම තියෙනවා. අස්මින් සති ඉදං හෝති. මේ හේතු දෙක ශනිකව නැතිවීමත් එක්ක මනසෙමින් අයින් වීමත් එක්කම මේ අධ්‍යක්ීම එතනම නිරුද්ධ වෙනවා. අස්මින් අසති ඉදං හෝති. මේ හේතු දෙක නැති වෙනකොට මේක නැති වෙලා යනවා. මතකයේ හැටියට අපි නැවත එනවා නම් එන්නේ ආයි වර්තමානයේ මේකත් උපදවාගෙන. මෙන්න මේ ගැන මේ දුක ඇති වෙන හැටි ගැන දැනුම ලැබපු කෙනා ලෝකයට තියෙන ඇල්ම ටිකෙන් ටික අඩු කරගන්න ඔයා. පිනොත්නේ අපි ලෝකයට ආසා කරනවා කියන්නේ අපි බලපු දෙයකට කරන ආසාවක්. අපි අහපු දෙයකට කරන ආසාවක්. අපි ගඳ සුවඳ විඳපු දෙයකට කරන ආසාවක් තියෙන වෙන දෙයක් නැහැ. දැන් බලන්න අපි හුඟා ජීවිතේ හුඟාක්ම සතුට විඳින අවස්ථාවක් ගන්න. අපි කිම අලුත් අවුරුද්දක් දවසක් කියලා. අලුත් අවුරුද්දක් දවසකදී අපි මොකද කරන්නේ ඇත්තෙම? ඈ අපි වෙනදට වඩා කෑම ටිකක් කනවනේ, දිව පිනවනනේ. වෙනදට වඩා රූප ටිකක් බලනවා. වෙනදට වඩා රතිඤ්ඤ ටිකක් එහෙම පත්තු කරනනේ, සින්දු ටිකක් එහෙම හයියෙන් දාලා හරනනේ, කන පිනවනනේ. වෙනදට වඩා ඇඳුම් ටිකක් අඳිනවා. ඈ ওই ටිකනේ අපි කරලා තියෙන්නේ. පින්නතුනි ඕනම අවස්ථාවක බලන ජීවිතයේ සතුට විඳය කියලා කියනවා නම් අපි මේ ඉන්ද්‍රිය හරහා තමයි අපි විඳලා තියෙන්නේ. අපි හිතනවා මහ ලොකු බඩුවක් ගත්ත නිසා හෝ වාහනයක් ගත්ත නිසා ඉදමක් ගත්ත නිසා කියලා අපිට හිතෙනවා ඇතැම්මිට. නමුත් ඒ දේ ගැනත් මේ අධ්‍යක්ීම ලැබෙන පින්නතුනි මනස හරහා මේ අස්සනාසාදී ඉන්ද්‍රිය හරහා ලැබෙන මේ අවබෝධය. මේ අධ්‍යක්ීම කියන දේ පින්නතුනි එක මොහොතක එක දෙයක් ගැන එක ඉන්ද්‍රියකින් එක දෙයක් පිළිබඳව විතරයි අපට අධ්‍යක්ීම තියෙන්නේ. එකක් සිහි කරනකොට ඒ ගැන විතරයි අපි අපේ ලෝකය. දරුව ගැන සිහි කරනකොට අම්මා තාත්තා කියලා හිතනවා. අපි අම්මා තාත්තා ගැන හිතනකොට අපි දුවෙක් පුතෙක් කියලා හිතනවා. අපේ ගෙදර ගැන හිතනකොට අපි ගෙට අයිතිකාරයෙක් කියලා හිතනවා. වාහනය ගැන හිතනකොට ආමට වාහනයක් තියෙයි කියලා හිතනවා. මේක තමයි පින්තුනි සත්‍ය ලෝකය අපේ. හැම මොහොතම එක දෙයක් ගැන එක අවබෝධයක් විතරයි අපට තියෙන්නේ අපේ ලෝකයේක. නමුත් අපට හිතෙන්නේ මේ ඔක්කොම දේවල් ටික අපට තියෙයි කියලා. හරියට දඩංගොඩ බදාගත්තු වගේ අපි හිතාගෙන මේ ඔක්කොම ටික අපට දැන් අයිති වෙ තියෙයි කියන. නමුත් පින්නතුනේ එක මොහොතක එක දෙයක් ගැන විතරයි මේ අත්දැකීම තියෙන්නේ. මේක හරියට අපි අවබෝධ කරගත්තනම් මෙන්න මේ වර්තමාන මොහොත හිතට අකුසලයක් නොවන විදියට හිත සිහියෙන් නිතරම තියාගන්නවා. හිත නිතරම යෝනිසෝ මනසිකාරයෙන් තියාගන්නවා. හිත නිතරම මේ අනිත්‍යතාවයේ තීරුම් ගනිමින් ලෝකේ අපි ජීවත් වෙනවා. මෙන්න මේකෙන් ජීවත් වෙන කෙනා පිනතුනි අතීත අධ්‍යක්ෂයෙන් ගැන හිතලා දුක් වෙන්නේ නැහැ. අනාගතය ගැන ප්‍රාර්ථනා කරමින් යා ප්‍රාර්ථනා ලෝකෙක ඉන්නේ නැහැ, සිහින ලෝකෙක ඉන්නේ නැහැ. යා ගත වෙන මේ වර්තමාන මොහොතේ ලෝකයට උපරිම යහපත කරමින් යා වර්තමාන මොහොතේ සතුටෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. යා ලෝකේන තෘප්තිමත්ම කෙනා බවට පත් වෙනවා. එයාගේ ශාරීරිය දුර්වල වුණත් එයාගේ ඇතැමිට ඇස් දෙක නොපෙනී ගියත් එයා අඳුරේ නෙවෙයි ඉන්නේ. එයා ආලෝකයෙන් ඉන්නේ. යම්කිසි කෙනෙකුට ඇස් දෙක තිබුණත් හොඳ ලයිට්ස් දාලා හොඳ ආලෝකයක හිටියත් යම්කිසි කෙනෙකුට මෙන්න මේ ජීවිතාලෝකය ජීවිතාවබෝධය නැත්නම් ඒ කෙනා පිනතුනි සැබවින් මන්දකාරී ඉන්නේ. යම්කිසි කෙනෙකුට මෙන්න මේ විදියට අකුසලෙන් මිදලා කුසල දහම් සිද්ධ කරගෙන තමන්ගේ හිතේ උපරිම කුසලයක් ඇති වෙන විදියට නිරතුරුව ඇතිවීම නැතිවීම දකිමින් අනිත්‍යතාවය දකිමින් යම් කිසි කෙනෙකුට ඉන්න පුළුවන් නම් ඒ තැනැත්තා තමයි පිනතුනි ලෝකේ ආලෝකයෙන් ඉන්න කෙනා බවට පත් වෙන්නේ. ඒ කෙනා තමයි ලෝකේ සතුටින්ම ජීවත් වෙන කෙනා බවට පත් වෙන්නේ. ඒ කෙනා තමයි දවසට වැඩිපුරම වැඩ ප්‍රමාණයක් කරන කෙනා වෙන්නේ. ඒ කෙනා මේක දැකීමෙන් අධ දෙක බැඳීමෙන් නිකන් ඉන්නේ නැහැ. දවසක් ගත වෙනකොට පින්නතුනි පැය ගාණෙන් වැඩි පුරම ප්‍රමාණයක් වැඩ කරලා තියෙන එයා. ගත වෙන කාලෙන් අධ්‍යාපනික කාර්යයක නම් වැඩිම අධ්‍යාපනික ඉලක්ක කරා ගිහිපු කෙනා මෙයා. පින්නතුනි හොඳට මතක තියාගන්න, ලෝකයේ හුඟක් අධ්‍යාපනික වශයෙන්, ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් ඉහළට ගිහිපු අය වඩපු භාවනාව මොකක්ද දන්නවද? මොන භාවනාවද කියලා දන්නවද? මරණානුස්සති භාවනාව. මරණානුස්සති භාවනාව වඩන කෙනා කලකිරিলা අද්දක බඳන් ඉන්නේ නැහැ, අඬන්නේ ඉන්නේ නැහැ. ඒ කෙනා තමයි පිනතුනි ජීවිතේ වැඩිපුරම වැඩ කරන කෙනා වෙන්නේ. ඒ කෙනා තමයි තමන්ගේ ජීවිතේ ගත වෙච්ච කාලයට වඩා උපරිම ප්‍රයෝජන ගත්ත කෙනා වන්නේ. ඒ කෙනා තමයි තමන්ගේ ඇස් දෙක, අත් දෙක, දෙපා, මේ ශරීරේ හැම ඉරියව්වක්ම උපයෝගී කරගෙන යා ලෝකයට උපරිම යහපත කරන කෙනෙක් බවට පත් වෙනවා. එයාගේ ජීවිතේ හිස් ජීවිතයක් වෙන්නේ නැහැ. එයාගේ ඥාතීන්ට, දෙමව්පියන්ට, එයා ඇසුරු කරපු අයට හැම දෙනාටම එයා උපරිම යහපත ජීවිතයක් කරනවා. දරුවන්ට විතරක් නෙවෙයි. දරුවන්ට විතරක් අපි කරුවොත් මොකද වෙන්නේ? ඈ, දරුවන්ගේ පොඩි වරදකදී අපිට හුඟක් ඉක්මනට අපිට හිතරි දෙන ගන්නවා. දරුවෙක් විභාගයක අසමත් වුණාම දරුවන්ට ඉතින් බනිනවා නේ, මෙච්චර වියදම් කළා, මෙච්චර මම ඔයාට උදව් දුන්නේ, ඇයි මේ විභාගය පාස් වෙන්න බැරුණේ කියලා දරුවට දොස් කියනවා නේ. ඇතැම්ට අම්මට තාත්තටත් ඒ විභාගය පාස් වෙන්න බැරි වෙලා තිබුණේ. දරුව පාස් වෙන්නේ නැත්නම් දොස් කියනවා ඉතින් නේ. පින්නතුනි මේ තත්ත්වය අපි අවබෝධ කරගත්තු දවසට අපි ලෝකෙහි අනිත්‍යයේ වෙනස් වීම, දුර්වලතා හොඳින් තේරුම් ගන්නවා. අපි වැඩිපුර විශ්වාසය තියන්නේ බාහිර දේවල් ගැන නෙවෙයි. අපි ජීවිතේ වැඩිපුරම අපි ආදරය කරන දේ බවට පත් වෙන්නේ කවුද? අපේ හිතටයි අපි හුඟක් ආදරය කරන්නේ ඊට පස්සේ. හිතයි නිතරම ලස්සනට තියාගන්න උත්සාහ කරන්නේ. දැන් අපි හුඟක්ම මහන්සි වෙන අපේ ශරීරයට, අපි ඇසුරු කරන දූ දරුවන්ට. නමුත් වෙනතුනේ මේ ජීවිත අවබෝධය ලැබෙච්ච දවසට අපි වැඩිපුරම කරන්නේ තමන්ගේ හිත හැකියතාක් පරිසම් කරගන්නවා. හිතට අකුසල් වෙන දේවල් එනවා නම් හැකිතා කේ දේවල් වලින් මගහැරලා යනවා. ඒ දේවල් මතක් වෙන වාර ගන්න හැකිතා දවසට අඩු කරගන්නවා. තමන්ගේ ජීවිතයේ වටිනාම ආරක්ෂා සහිතම දේ බවට පත් කරගන්නවා තමන්ගේ හිත. හිත රැකුණොත් තමයි පින්තුනි, හිත ලස්සනට තියාගත්තොත් තමයි ජීවිතේ සතුට තියෙන්නේ. හිතේ පැහැපත් බව, හිතේ ලස්සන, හිතේ කුසලයේ නැති වෙනවා කියන්නේ, හිතේ සතිමත් භාවය නැති වුණා කියලා කියන්නේ අපේ සතුට නැති වුණේ. එනිසා හිත හොඳින් ආරක්ෂා කරගත්තු සතිමත් භාවයේ නිතර තියෙන ඇතිවීම නැතිවීම නුවණ දකින කෙනා පිනතුණි ජීවිතයේ ලොකු ආලෝකයෙන් ඉන්නේ. ඒ ආලෝකය සැබෑ ලෙස කෙනෙකුට ජීවිතෙහි ලබා ගන්න බැරි වුණොත් එයා කොයිතරම් බාහිර ආලෝකයකින් හිටියත් බුදු සමයේ එයා ගැන සඳහන් කරන්නේ එයා මහා අඳුරක ඉන්නේ. එයා මහා අඳුරක ඉන්නේ. යම් කිසි කෙනෙකුට මේ අවබෝධය ලැබුණොත් යාගේ ඇස් දෙකේ පෙනීම ටිකක් අඩු වෙන්න පුළුවන්. නමුත් අඩු නැත් වෙනතුනේ යා අභ්‍යන්තරයේ මහා ලොකු ආලෝකයක් දැල්වාගෙන ඉන්නේ. එයාට කරපු පින්කම් හොඳට මතක් වෙනවා. ධර්මසේන මහත්මයාට මං හිතන්නේ එහෙමයි. එතුමා කරපු පින්කම් එතුමාට නිතරම ඇවිල පේනවා. එතුමා අහපු ධර්ම දේශනා මතක් වෙලා පේනවා. එතුමා කරපු පින්කම් මතක් වෙනවා. මේක තමයි පිනතුනේ ජීවිතයේ ස්වභාවය. පින්කම් වල ප්‍රධාන අනිසංසය තමයි ශාරීරිය දුර්වල වුණත් පිනතුනේ මනසෙන් වැටෙන්නේ නැහැ. මේකට හොඳම නිදසුන අපේ ධර්මසේන මහත්මිය දිහා බැලුවම අපට පේනවා. ශාරීරිකව දුර්වල වීම බුදු සමයෙන් එතරම් වැදගත් කොට සලකන්නේ නැහැ. යම් කිසි කෙනෙක් මානසිකව පිරිහුනොත්, යම් කිසි කෙනෙකුගේ සිහි කල්පනාව නැති වුනොත්, මේක තමයි කෙනෙකුට තියෙන ලොකුම අභාග්‍ය ජීවිතය. බුදුහාමුදුරුවෝ වරක් ලස්සන උපමාවක් දේශනා කරනවා. බුදුහාමුදුරුවෝ කියනවා, මගේ දැන් ශරීරය අවුරුදු 80යි. මගේ ශරීරය හුඟක් දුර්වලයි. දැන් හරියට දිරාපත් වෙච්ච කරත්තයක් වගේ. හැබැයි එහෙම දුර්වල ඉන්න මම කලන්තේ හැදෙන අවස්ථාවකදී වුණත් මට මාව කෙලින් තියලා හතර දිනේ හතර පැත්තෙන් ඉඳගෙන එක විට අවුරුදු 100ක් මගෙන් ප්‍රශ්න ඇහුවත් මට ඒ හතර දිනාටම එක විට අවුරුදු 100ක් වුණත් නොනවත්වාම උත්තර දෙන්න පුළුවන් කියලා. ශාරීරිය දුර්වල වෙලා කලන්තේ හැදෙලා වැටෙද්දී වුණත් ශරීරය යම් කිසි කෙනෙක් කෙලින් තියලා හතර දිනක් හතර පැත්තෙන් අවුරුදු 100ක් ප්‍රශ්න ඇහුවත් එකවර එකවර හතර දෙනා ප්‍රශ්න ඇහුවත් මට උත්තර දෙන්න පුළුවන් මානසික ශක්තියක් තියෙගෙන. මේක පින්නතුනේ මනස දියුණු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයක්මයි අපට. ඒ නිසා මේ වාසිය ධර්මය තුලින් අපි ලබා ගන්නට ඕන. මේ වාසිය මේ තියෙන ප්‍රතිලාභය අපි බුදුබණ අහලා ධර්මයෙන් ලබා නොගත්තොත් පින්නතුනේ මතක තියාගන්න අපි ලෝකයේ කොච්චර අනිද්දේව ලබා ගත්තත් ඒ වෙච්චර වටින්නේ නැහැ. මේ දිනුව අපි ලබා ගත්තොත් අපිට පින්නතුනේ ලෝකයේ වටිනාම දේ බවට පත් වෙනවා මේ දේ. අපි ලබාගත්තු ධනය, උගත්සම්, වස්තු සම්පත් මේ සියල්ලටම වඩා මහා මැණිකක්, මහා ආලෝකයක්, මහා පහනක් තමන්ගේ ජීවිතේ දල්වාගෙනයි තමන් ඉන්නේ. එයා ආලෝකයෙන් ඉන කෙනෙක් බවට පත් වෙනවා. එයා ලෝකයේ ගැන තියෙන ඇලීම ටිකෙන් ටික අඩු වෙනවා. ලෝකයේ ගැන ඇලීම අඩු වෙනවා කියන්නේ ඒව වෙනස් වෙද්දී, ඒව තමන් කැමති විදිහට පාලනය කරන්න බැරි වෙද්දී එයා දුක් වෙන්නේ නැහැ. තමන්ගේ දූ දරුවන් වෙනස් වෙද්දී විතරක් නෙවෙයි, ශරීර තමන්ගේම ශරීරයේ දුර්වල වෙලා, මහලු වෙලා, ලෙඩ වෙලා, එක්කැන් වෙලා, ටිකෙන් ටික දිරාපත් වෙලා මරණයට පත් වෙද්දිවත් එයා මානසිකව දුක් වෙන්නේ නැහැ. මේක තමයි අපට ධර්මයෙන් ලබන්න තියෙන ලොකුම වාසිය, ලොකුම ආලෝකය. මේක අපි ලබා ගත්තොත් තමයි පින්නතුනි මේ අන්ධකාරයෙන් අපි දුරුනා වෙන්නේ. ඉතින් අන්ධකාර සූත්‍රයෙන් අපට දේශනා කරන්නේ ලෝකයේ අන්ධකාරයෙන් ඉන්නේ කවුද සහ ඒ අන්ධකාරයෙන් දුර වෙලා ආලෝකය ලබන්නේ කොහොමද කියන කාරණේයි මේ අන්ධකාර සූත්‍රයෙන් අපට දේශනා කරන්නේ. ඉතින් ඒකේ මූලික කරුණු ටිකක් තමයි මේ අපි සාකච්ඡා කළේ. ඉදිරියේදී අපි ධර්ම සාකච්ඡාවේදී කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර අපේ ගෞරවනීය කිරින්දේ චන්දානන්ද ස්වාමීන් වහන්සේට අපි ආරාධනා කරන උන්වහන්සේටත් මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්නට හැම දිනෙකම සාදුකාරයක් පවත්වනවා.